හතර ගණ්ඩා ශරීර වල හටගන්නා ගෙඩි හා සමාන බැවින් ස්කන්ධයෝ ගණ්ඩයෝය. ස්කන්ධයෝ තුන් ආකාරයකින් ශරීරයේ හටගන්නා ගෙඩිවලට සමාන වෙති. ගෙඩිවල දැවිල්ල, පුපුරු ගැසීම, හුලකින් අනින්නාක් මෙන් වරින් වර ඇතිවන කැක්කුම, පිහියකින් කපන්නාක් මෙන් ඇතිවන කැක්කුම, පෙඩි කරන්නාක් මෙන් ඇතිවන කැක්කුම, නොනැවති දිගටම පවත්නා කැක්කුම යන මේ විවිධ කැක්කුම් ඇත්තේය. ගෙඩියක මෙන් පංචස්කන්ධයෙහි ගණනක් නැති කැක්කුම් ඇත්ත. උපනූපන් සංස්කාර එතනම සැනකින් බිඳි බිඳි අභාවයට පත්වන්නා ආකාරය සේම පංචස්කන්ධ සංඛ්‍යාතමේ සංස්කාර පුඤ්ජේහි බිඳී යන ඒවා වෙනුවට අලුත් සංස්කාරයන් ඇති කිරීම සඳහා ආහාර පාන බෙහෙත් සැපීමේ මහා කරදරය, කොතෙක් ආහාර පාන ගතද සාගින්න හා පිපාසය නැවත නැවත ඇතිවීමේ කරදරය, අපවිත්‍ර ද්‍රව්‍යන් උතුරන වැගිරෙන මේ රූපකය දිනකට වාර ගණනක් පිරිසුදු කිරීමේ කරදරය, රූපකය ආරක්ෂා කරනු පිණිස, අලංකාර කරනු පිණිස වස්ත්‍ර ආභරණ සැපීමේ කරදරය, වාසස්ථාන සැපීමේ කරදරය, අමුදරුවන් ඇතිනට ඔවුන් පෝෂණය කිරීමේ හා ආරක්ෂා කිරීමේ කරදරය, ධනය ඇතිනට ඒවා ආරක්ෂා කිරීමේ කරදරය, ධනය නැතිනට දුප්පත්කමේ කරදරය, ගල් මුල් ආදීෙහි හැපීමෙන් වන රිදුම්, වැටීමෙන් වන රිදුම්, සොර සතුරන්ගෙන් පහර ලැබීමෙන් වන රිදුම්, දියේ ගිලීමෙන් ගින්නෙන් දැවීමෙන් වන රිදුම්, උකුණු මකුණු ආදී කුඩා සතුන් කෑමෙන් වන රිදුම්, බලු හිවල් ආදී සැපීමෙන් වන රිදුම්, සර්පයන් දෂ්ට කිරීමෙන් වන රිදුම්, මාර්ගානතුරු භූමිකම්පා, ජලගැලීම්, අකුණු වැදීම් ආදියෙන් වන රිදුම්, වුවමනාදය ලබාගත නොහැකිවීම, තිබූදය නැතිවීම, බලාපොරොත්තු ඉටු නොවීම, අඹුදරුවන් අකීකරුවීම, ගෝලයන් අකීකරුවීම, නින්දා ලැබීම, නඩුහබවලට අසුවීම, අවමන් ලැබීම, අඹුදරුවන් රෝගාවතුරවීම, ඔවුන් මරණයට පත්වීම, නෑයන් මිතුරන් මරණයට පත්වීම යනාදී නොයෙක් කරුණුවලින් වන සිත් රිදුම්ද පංචස්කන්ධයෙහි ඇති බැවින් ඒ පංචස්කන්ධය භයානක ගෙඩියකි. මතුවී ඒමය, පැසවීමය, පුපුරායාමයයි ගෙඩියකට අවස්ථා තුනක් ඇත. සංස්කාරයන්ටද හටගැනීම, දිරීම, බිඳියාම, අතුරුදහන් වීම වැනි අවස්ථා ඇත. ඒ කරුණෙන්ද ස්කන්ධ පංචකයේ ගෙඩියක් යැයි සැලකිය යුතුය. ගෙඩිවලින් කුණු ලේ කුණු සැරව ගලයි පංචස්කන්ධයෙහිද චක්කු සෝත ද්වාර, ගාන ද්වාර, ජිවහා ද්වාර, කාය ද්වාර, මනෝදාර කියා කෙලෙස් නැමැති අපවිත්‍ර දෑ ගලන සිදුරු හයක් ඇත. හොඳට ඇඳ පැළඳ සිටින පුද්ගලයෙකු හෝ හොඳ ගෙඩියක් හෝ වත්තක්, කුඹුරක් හෝ රතයක් හෝ ඉන්ද්‍රිය සංවරයක් නැති පුද්ගලයෙකුගේ ඇසට හමු වූ කල්හි ඔහුගේ චක්ෂුෂ නැමැති සිදුරෙන් ලෝභ ආදී ක්ලේශයෝ ගලා යති. හොඳ ඇඳුමකින් සිටින පුද්ගලයෙකු දුටු කල්හි මේ කොතරම් ලස්සන, කොතරම් හොඳ ඇඳුමක්ද, මේ ජාතියේ ඇඳුමක් මාත් අඳින්නට ඕනෑ, මගේ අසවලාට හෝ මේ ජාතියේ ඇඳුමක් අඳවන්න ඕනෑ කියා ඉන්ද්‍රිය සංවරය නැති පුද්ගලයාගේ ඇසින් ලෝභ නැමැති ක්ලේශය ගලා යයි. පෙනේද මූ ඇඳ සිටින හැටි, මුන් ඉස්සරත් මෙහෙම ඇඳා යනාදීන් ද්වේෂ ඉරිෂියා නැමැති ක්ලේශයෝ ගලා යති. හොඳ ගෙවල් වතුකුඹුරු ආදිය දැකීමේදීද එසේම කෙලෙස් ගලා යන හැටි තේරුම් ගත යුතුය. ශෝත ආදී ద్వාරයන් කෙලෙස් ගැලීමත් කියන ලද ක්‍රමය අනුව සිතා ගත යුතුය. කෙලෙස් නැමැති අපවිත්‍ර දෙය ගලන තැනක් වන බැවින් පංචස්කන්ධය පැසුණු ගෙඩියකි. පංචස්කන්ධයේ ගණ්ඩතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචාන්නං කන්දානං නිරෝධෝ අගණ්ඩං නිබ්බානන්ති පසන්තෝ සම්මන්ත නියාමං ඔක්ඛමති පටිසම්භිදා මග්ගයෙන්. තේරුම, ස්කන්ධයෝ පහ ගෙඩි ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගය ලැබීමට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය ගෙඩියක් නොවන නිවනයයි දක්නා තැනැත්තේ ලෝකෝත්තර මාර්ගයට පැමිණේ. පහ සල්ලා. ස්කන්ධයෝ ශරීරයට ඇතුළු වී ඇති ගලවා දැමීමට දුෂ්කර හුල්ය. ශරීරයට ඊයක් බඳු හුලක් ඇතුළුව ඇත්තේ නම් ඒ හුල ඉවසීමට දුෂ්කර ඉතා නපුරු රිදුමක් නිරන්තරයෙන්ම ඇති කරන්නේය. එය ගලවන්නට තැත් කළහොත් වඩාත් දරුණු රිදුමක් ඇතිවෙයි. එබැවින් හුල ගලවා දැමීමත් අති දුෂ්කරය. ඇති වූ සැටියේම අතරක් නැවතීමක් නැතිව දිරා බිඳී යන නාමරූපයෝ ඒවා මමය කියාද මාගේ කියාද සලකන්නවුන්ට සංස්කාර දුක, විපරිණාම දුක, දුක්ඛ දුක්ඛ යන තෙවදෑරුම් දුකින් ශරීරයට පිවිස ඇති හුලකින් මෙන් නිරතුරුවම රිදුම් ඇති කරන්නාහ. එබැවින් ස්කන්ධයෝ හුල් වැනි වෙති. නිතර රිදවනවාය කියා ඒ පංචස්කන්ධය ඉවත කළ හැක්කේද නොවේ. එබැවින් පංචස්කන්ධය ශරීරයට පිවිස ඇති ගලවා දැමිය නොහෙන උලක් යැයි කියනු ලැබේ. පංචස්කන්ධයට අයත් ධර්මයන් අතුරෙන් අභ්‍යන්තරේහි සිට ඉතා දරුණු අන්දමින් රිදවන්නෝ රාග ආදී ක්ලේශයෝය. ඒවා පංචස්කන්ධයෙන් සංස්කාර ස්කන්ධයට අයත්ය. ඒවාද ඉතා දරුණු අන්දමින් රිදවන ධර්මය බලවත් ලෝභය හෙවත් රාගයයි. බලවත් රාගය ඇති වූ කලෙහි එයින් වන පීඩනය රිදුම නිසා ඇතැමුන්ගේ ශරීර ඉතා දුබල වෙයි. ඇතැම්හු රෝගී වෙති. ඇතැම්හු උම්මත්තක වෙති. ඉවසිය නොහැකි වීමෙන් ඇතැම්හු දිවි නසා ගනිති. රාග නැමැති හුලේ දරුණුකම මේ කතාවෙන් දත යුතුය. එක් කලෙක බරණැස් නුවර වැසියෝ සැනකෙළියක් පැවැත්වූහ. නගරය දේව නගරයක් මෙන් සැරසූහ. සෑම දෙනම සැනකෙළියෙහි යෙදුනෝය. එහි එක් දුප්පත් මිනිසෙකුට හැඳිවත හැර අතිරේක වශයෙන් තිබුණේ දල සුදු රෙදි දෙකක් පමණි. ඔහු ඒ රෙදි දෙක හොඳින් අපුල්ලවා සිය ගණනක් රැලි සිටිනසේ නමා තැන්පත් කරගෙන සිටි. සැනකෙළි දිනවල ඔහුගේ බිරිය හිමියා අමතා, "හිමියනි, රතුවතක් හැඳ රතුවතක් පොරවා ඔබගේ කර අත ලාගෙන එක් රැයක් සැනකෙළියේ ඇවිදින්නට ආසාව ඇත්තෙමි" යැයි කීවාය. "සොඳුර, දුප්පත් අපට රතු රෙදි කොයින්ද? සුදු රෙදි හැඳ පොරවා සැනකෙළියෙහි ඇවිදින්න" යැයි හිමියා කීවාය. එකල්හි හිමියා, "සොඳුර, දුප්පත් මට කුමට කරදර කරන්නෙහිද? අපි රතු රෙදි කෙසේ ලබන්න හමුදැයි" කීය. එකල්හි බිරිය, "හිමියනි, පිරිමියෙකුට ඕනෑ නම් නැත්තේ කුමක්ද? රජුගේ රෙදි ගබඩාවෙහි බොහෝ වස්ත්‍ර ඇත්තේ නොවේදයයි" කීවාය. සොඳුර එතන රකුසන් අරක්ගත් පොකුණක් වැනිය බලවත් රක්ෂා ඇත්තේය. එහි යන්නට නොපිළිවන තී මා නසන්නට තැත් නොකරව අපට ඇති හැටියට සතුටු වන්නේයි සැමියා කීය. හිමියනි, ඔබට බැරි කිමද පිරිමියෙකුට රාත්‍රී කාලයේ යා නොහැකි තැනක් ඇද්දයි බිරිය කීවාය. ඒ අසන්න දුගී මිනිසා ප්‍රේමයේයි වර්ණනා කරනු ලබන මහා අනර්ථකර රාගය දුරුකර ගත නොහැකි විය. බිරිය සතුරු කරවනු පිණිස රාත්‍රී කාලයේදී ඒ මාර්ග ගමන ගියේය. මුරකරුවා ඔහුගේ ශබ්දය අසා හොරෙක් හොරෙක් කියා කෑගසා වටකොට ඔහු අල්ලා බැනවැදී හොඳටම ගුටි බැටදී බැඳ තබා පසුදින රජුට දැක්වූහ. රජතෙමේ ඒ අසරණයා උල තබා මරා දමන්නට අන කළේය. වදකයෝ ඔහු බැඳ වදබෙර ගසමින් නගරයෙන් පිටත්තට ගෙන ගොස් උල හිඳ වූහ. ඔහු දිවි නොතකා මේ මාර්ග ගමන ගියේ ඔහු තුළ පිවිස තිබූ රාගය නැවැති හුලෙන් ඇතිවන රිදීම ඉවසිය නොහැකි නිසාය. ඇද දැමීමට දුෂ්කර වූ රාගය නැමැති හුල මරණය තෙක් ඔහුට දුරලිය හැකි නොවීය. හුල තබා සිටි ඒ අසරණයාගේ ඇස්වලට කපුටෝ කොටන්නට වූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ, මට මේ උලෙහි ඇමිනි සිටීමත් දුකක් නොවේ, කපුටා ඇසට කෙටීමත් දුකක් නොවේ. අනේ මට ඇති දුක නම් ප්‍රියාවට රතුරෙදි හඳවගෙන ඇය හා සෙනකෙලියේ ඇවිදින්නට නොලැබීමයයි විලාප කියමින් මැරි අපායෙහි උපන්නේය. මේ ජාතක කතාපුතේ කතාවකි. රාග නැමැති හුලේ නපුර දැක්වෙන මෙවැනි බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ඇත. ද්වේෂයත් නපුරු හුලකි. ද්වේෂය නැමැති හුල ලැහි හැනී සිටින කල්හි එයින් වන රිදුමත් බරපතලය. ඇතැම් දරුවන් මාපියන් හා තරහ වී ගමහැර පලායයි දිවි නසා ගනී. බිරියන් හා තරහ වී සැමියන් දිවි නසා ගනී. ද්වේෂ නැමැති උලෙන් කරන රිදවීම ඉවසිය නොහැකි වීමෙන් එසේ වෙයි. රාග ද්වේෂ දෙකින් අන්‍ය ක්ලේශයන්ගේද හුලකින් මෙන් රිදීම ඇති කරයි. ඒවායේ රිදවීම ගැනද යෝගාවචරයෝ කල්පනා කෙරෙත්වා. ග්‍රන්ථය මහත්වන බැවින් මෙහි විස්තර නොකරමු. පංචක්ඛන්දේ සල්ලතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ විසල්ලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මන්ත නියාමං ඔක්ඛමති. පටිසම්භිදා වග්ග. පංචස්කන්ධයන් ශරීරයට කාවැදී ඇති උලක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පංචස්කන්ධයන්ගේ නිරෝධය උල වලින් තොර වූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට පැමිණෙයි. 6. ආගා ස්කන්ධයෝ පාපයෝය. පාපය සෑම නපුරක්ම සෑම දුකක්ම සිදු කරන බැවින් බුද්ධ ආදී ආර්යයන් විසින් පිළිකුල් කරන ලද්දකි, නින්දා කරන ලද්දකි, දුරු කරන ලද්දකි. පාපේසේම ස්කන්ධයෝද බුද්ධාදී ආර්යයන් විසින් ගර්හා කරන ලදී. රූපං භික්ඛවේ ආදිත්තං, වේදනා ආදිත්තා, සංඥා ආදිත්තා, සංඛාරා ආදිත්තා, විඥානං ආදිත්තං. මහණෙනි, රූපය ගිනි ඇවිලගත්තක, වේදනාව ගිනි ඇවිලගත්තක, සංඥාව ගිනි ඇවිලගත්තක, සංස්කාරයෝ ගිනි ඇවිලගත්තෝය, විඥානයේද ගිනි ඇවිල ගත්තෙක් යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ස්කන්ධයෝ ගර්හා කරන ලද්දෝය. බාරාහවේ පංචක්කන්දා පංචස්කන්දය මහ බරක් යැයිද වදාරා ඇත්තේය. මාරයාත් මරණු ලබන්නාත් මැරෙන්නාත් පංචස්කන්දය බවද වදාරා ඇත්තේය. පේන පින්ඩූපමං රූපං වේදනා බුබුල්ලූපමා මරීචීකූපමා සංඥා සංකාරා කදලූපමා මායූපමංච විඤ්ඤාණං දීපිතා දිච්ච බන්දුනා යනුවෙන් රූපස්කන්ධය පෙන පිඩක් වැනි බවත් වේදනාස්කන්ධය දිය බිබුලක් වැනි බවත් සංඥාස්කන්ධය මිරිගුවක් වැනි බවත් සංස්කාරස්කන්ධය කෙසෙල් කඳක් වැනි බවත් විඤ්ඤාණස්කන්ධය මායාවක් වැනි බවත් වදාරා ඇත. මෙසේ ස්කන්ධයෝ පාපයසේ බුද්ධාදී ආර්යයන් විසින් ගරහා කරන ලද්දෝය. එබැවින් ස්කන්ධ පංචකය පවක් යැයි කියනු ලැබෙයි. සොර සතුරන්ගෙන් පහර ලැබීම, නොකල වරදවලට අසුවීම, හිරගෙවල්වලට වැටීම, අපායට වැටීම ආදී යම් නපුරක් අවැඩක් ඇත්තේ නම් ඒ සියල්ලම ඇත්තේ පංචස්කන්ධයක් ඇති නිසාය. පංචස්කන්ධයක් නැතහොත් කිසි නපුරක් කිසි අවැඩක් වන්නේ නැත. එබැවින් මේ පංචස්කන්ධය අගයකි, හෙවත් පවකි. පව්‍ය කියා යමක් ඇත්තේ නම් ඒ සියල්ල ඇතිවන්නේත් පංචස්කන්ධයෙහිය. පංචස්කන්ධේ අගතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අනගෝ නිබ්බානන්ති. පසන්තෝ සමන්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධය පාපයක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ නිරෝධය පව්වලින් තොර වූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි යනුෙහි තේරුමයි. 7. ආබාධා. රූපාදී ස්කන්ධයෝ ආබාධයෝය. ශීර්ෂ ආබාධ, හෘදය ආබාධ, උදරාබාධ ආදී ආබාධ ඇත්තහුගේ ශරීරය වැසි, පිනි, සුලං ආදියට ඔරොත්තු නොදෙන බැවින් ඔහුට රිසිසේ හැසිරීමට, රිසිසේ කෑමට බීමට, ගමන් යාමට, වැඩකිරීමට ඉඩක් නැත. ආබාධ උත්සන්න වී ඇත්තේ නම් ඔහුට හිඳ ගැනීම, නැගිටීම, යාම යන මේවාද නොකළ හැකිය. හිස් ආබාධ ආදී විශේෂ ආබාධයක් නැතද රූපස්කන්ධ සංඛ්‍යාත මේ කය දුබල වී රෝගියෙකුසේ ශරීරය මෙන්ම වැසි සුලං ආදියට ඔරොත්තු නොදෙන්නේය. සෑම ආහාරයක්ම ඔරොත්තු නොදෙන්නේය. සෑම වැඩකටම ඔරොත්තු නොදෙන්නේය. ශරීරය ආත්ම කරගෙන සිටින්නහුට එය පවත්වා ගත හැකි වන්නේ පරිස්සම් කළහොත්ය. ශරීරය පරිස්සම් කිරීමේ කරදරය එය ආත්මය කරගෙන සිටින්නහුට සෑම කල්හීම ඇත්තේය. එබැවින් රූපස්කන්ධය ආබාධයකි. මේ රූපස්කන්ධය අනුන් විසින් නැගිටවන, ගමන් කරවන, කවන, පොවන රෝගියෙකුගේ ශරීරය සේම අති දුබලය. එයට නැගී ගිය හැකි, යා හැකි ශක්තියක් නැත. ශරීරය ක්‍රියා කරන්නේ ආහාරයේ බලේනි. ආහාර නොලදහොත් ශරීරය මහා රෝගියකි. පණගැන්වීම සඳහා රූපස්කන්ධයට ආහාර සැපීමේ කරදරය සැමකල්හි ඇත. එය රූපස්කන්ධය නිසා ඇති ඉමහත් පීඩාවය. නිරන්තරයෙන් පීඩා කරන බැවින් රූපස්කන්ධය මහා ආබාධයකි. ශීර්ෂාබාද ආදී දුක් දෙන ආබාධ රූපස්කන්ධයක් නැතිනම් නොහටගන්නේය. නොඑක් හේතුන්ගෙන් ආබාධ ඇතිවෙතැයි කියතත් රූපස්කන්ධයක් නැතහොත් ආබාධයක් නැත. රූපස්කන්ධයම ආබාධ ඇතිවීමේ ප්‍රධාන හේතුවයි. එබැවින් රූපස්කන්ධයම මහා ආබාධයක් යැයි කිව යුතුය. පංචස්කන්ධේ ආබාධතෝ පසන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අනාබාධං නිබ්බානන්ති පස්සන්තෝ සම්මන්ත නියාමං ඔක්කමති. පස්තෙනකුන් වූ ස්කන්ධයන් ආබාධ වශයෙන් දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්තෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුප්පාද නිරෝධය ආබාධ නැති නිවනයයි දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගය ලබයි. 8. පරේ අකීකරු බැවින් ස්කන්ධයෝ පරයෝය. මමය කියා තමාය කියා සලකන පංචස්කන්ධය හැර සෙස්සෝ පරයෝය. තවත් ක්‍රමයකින් කියතොහොත් මමය කියා සලකන පංචස්කන්ධයද අපේ අය ලෙස සලකන දූදරු ආදීන්ද හැර සෙස්සෝ පරයෝය. තමාද නොවන තමා හා සම්බන්ධයක් නැති තමාගේ කැමැත්ත හැටියට නොහැසිරෙන තමාගේ කැමැත්ත පරිදි හැසිරවීමට නොපුළුවන් තමාට හිත නොවූ පුද්ගලයන් පරයෝය. මමය කියා තමාය කියා සැලකිය යුත්තේ හැමකල්හිම තමාගේ කැමැත්ත අනුව පවතින කැමැත්ත අනුව පවත්වා ගත හැකි තමාට හිත දෙයකි. යමෙක් තමාගේ කැමැත්ත අනුව නොපවතිනවා නම් පැවැත්වීමට නොපුළුවන් නම් ඒ දෙය මම ලෙස තමා ලෙස සැලකීමට සුදුසු නැත. මාගේ අයය කියා සැලකිය යුත්තේද තමාගේ කැමැත්ත අනුව හැසිරෙන හසුරුවාගත හැකි තමාට හිත පුද්ගලයන්ය. පංචස්කන්ධයෙහි ඇත්තේ මමය කියා පිළිගත යුතු දෙයක් හෝ මාගේ කෙනෙක් යැයි කියා සැලකිය යුතු පුද්ගලයෙකුගේ හෝ ලක්ෂණද නැතහොත් පරයෙකුගේ ලක්ෂණදැයි විමසිය යුතුය. සෑම දෙනම ලස්සන වීමට ලස්සනට සිටීමට කැමතිය. එහෙත් මමය මාගේයයි සලකන මේ රූපයද කර්ම ආදී හේතුන් අනුව ඇතිවන හැටියකට ඇතිවෙනවා මිස පුද්ගලයාගේ ඕනෑකම අනුව ලස්සනට ඇතිවන්නේ නොවේ, ලස්සනට පවතින්නේ නොවේ. ලස්සන වීමට ආශා කරන ඇතැම්හු ඉතා කැතය. සාමාන්‍යයෙන් හැම දෙනාගේම ශරීර කැතය. මිනිසුන් ඇඳුම් අඳින්නේ, ආභරණ පළඳින්නේ ඒ කැත වසා ගැනීම පිණිසය. පංචස්කන්ධය සත්‍ය වශයෙන්ම මම වේ නම් එය තමාගේ කැමැත්ත පරිදි පැවැත්විය හැකිවිය යුතුය. එසේ නොවේ නොවනේ එය මම නොව පරයකු වන බැවිනි. නිරෝගීව විසීමට හැම දෙනම කැමතිය. ශරීරය පුද්ගලයාගේ අදහසට අනුව නිරෝගීව නොසිට නොයෙක් විට රෝගාවතුර වන්නේය. ශරීරය දුබල නොවී ශක්තිමත්ව තිබෙනවාට සෑම දෙනාම කැමතිය. එහෙත් පුද්ගලයාගේ කැමැත්ත පරිදි නොපැවති එය දුබල වන්නේය. ශරීරය තරුණභාවයෙන් තබා ගැනීමට හැම දෙනම කැමතිය. එහෙත් පුද්ගලයන්ගේ කැමැත්ත පරිදි එය නොපවතී. දිනෙන් දිනම දිරයි. කළුවට තිබූ හිස කෙස් සුදු වේ. පැහැපත්ව තිබූ හම රැලි ගැසී කොරළ පිපි සුදු කළු ලප ඇති වී කැත වේ. ඉන්ද්‍රියෝ දුබල වේ. එකින් එක දත් ගැලවෙන්නට පටන් ගනී. දුබල වී හැරමිටියේ පිහිට සොයන්නට සිදුවේ. ශරීරය පවිත්‍රව තිබෙනවාට හැම දෙනම කැමතිය. එහෙත් එය නිතරම දහඩිය මලමුත්‍ර ආදියෙන් අපවිත්‍ර වෙයි. සුඛයට සොම්නසට හැම දෙනම කැමැත්තෝය. එහෙත් ඒ කැමැතිවන සුඛය සොම්නස ඔවුනට රිසිසේ නොලබාගත හැකිය. ලැබුවද පවත්වාගත නොහැකිය. දුකට දොම්නසට සත්වයෝ කැමති නැත. එහෙත් ඒ නොකැමති දුක හා දොම්නස ඔවුන් කරා නිතර එයි. සත්වයෝ ජීවත්වීමට කැමතිය, මරණයට අකමැතිය. ස්කන්ධයෝ කැමැත්ත පරිදි ජීවත් නොවී අකමැති තත්වය වූ මරණයට පැමිණෙයි. මෙසේ මම මාගේ යැයි සලකන පංචස්කන්ධය තමාගේ කැමැත්ත හැටියට නොපවත්නා බැවින්, නොකමැති පරිදිම පවත්නා බැවින් ඒ පංචස්කන්ධය තමාගේ හෝ තමා අයත් දෙයක් හෝ නොවන බැවින් පරයකි, අනිකෙකි. මමේ මාගේ යැයි සලකන මේ පංචස්කන්ධය සත්වයාට සැපයක් වාසියක් ඇතිකර දෙන තමන්ගේ එකක් නොවෙයි, මිතුරෙක් නොවෙයි. සැපය ඌමනා නම් එය මහන්සි වී ලබාගත යුතුය. පංචස්කන්ධයෙන් නිකම්ම සැපයක් නැග එන්නේ නොවෙයි. පංචස්කන්ධය විශේෂයෙන් රූපස්කන්ධය සත්වයන්ට දුක් කරදර ඇති කරන හතුරෙකි. සත්වයා හට රූපස්කන්ධයෙන් නිතරම ඇති කර දෙන්නේ දුකය, රිදුමිය. නිකම්ම ඉන්නා කල්හි හිසෙහි රිදුම් ඇතිවේ. කන්, දත්, තොල්, විදුරු මස්වල රිදුම් ඇතිවේ. උගුරෙහි, පපුවෙහි, බඩෙහි, තුනටියෙහි, පිටෙහි, කසල මගෙහි, අණ්ඩකෝෂයෙහි රිදුම් ඇතිවෙයි. නොයෙක් තැන්වල ඇට මස් නහරවල රිදුම් ඇතිවෙයි. බඩගිනි වේදනා, පිපාස ආදී වේදනා ඇතිවෙයි. නොයෙක් කර්ණුවලින් අපමණ දෝමනස්ස වේදනා ඇතිවෙයි. මේ සියල්ල සත්වයනට පංචස්කන්ධයෙන් ඇතිකර දෙන දුක් වේදනාය. මේ දුක් වළක්වා ගැනීම සඳහාත්, ශරීරය පවත්වා ගැනීම සඳහාත්, ආහාර පාන බෙහෙත් සැපීමට බොහෝ වෙහෙසිය යුතුය. වස්ත්‍ර සැපීමට බොහෝ වෙහෙසිය යුතුය. ගෙවල් තනා ගැනීමට බොහෝ වෙහෙසිය යුතුය. අමුදරුවන් පෝෂණය කිරීම සඳහා බොහෝ වෙහෙසිය යුතුය. ඒ කරදර සියල්ල ඇති කර දෙන්නේත් පංචස්කන්ධයයි. කරුණු මෙසේ හේයින් ස්කන්ධයෝ තමා හෝ තමාගේ අය නොවන පරයෝ යයි දත යුතුය. පංචස්කන්ධේ පරතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අපරපච්චයං නිබ්බානන්ති. පසන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පස් දෙනකුන් වූ ස්කන්ධයන් පරයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය පර ප්‍රත්‍ය රහිත නිර්වාණය යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. නමය පලෝකා. ස්කන්ධයෝ කොටසින් කොටස විනාශ වන ස්වභාවය ඇත්තෝය. මහ ජල ගැලුම් වලදී දුබල වූ ගං ඉවුරු, වැව් කණ්ඩි, වැලි කඳු, පස් කඳු කොටසින් කොටස බිඳී යන්නාක් මෙන් තද සුළඟට අසු වී ගස්වල අතුකිලි බිඳී යන්නාක් මෙන් ගින්නට අසු වූ විට ගෙවල් දැවී යන්නාක් මෙන් රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරයද කොටසින් කොටස සිඳී යන විනාශ වී යන ස්වභාවය ඇතියකි. නොයෙක් අනතුරු වලින් ශරීරයේ ඇස් කන් නැති වී යයි. ගණ්ඩ කුෂ්ඨ ආදී රෝග වලින් සම් මස් ලේ නැති වී යයි. වැටීම් පහර වැදීම් වලින් ඇට සිඳී යයි. කන් නාස් සිඳෙයි. ඇඟිලි අත්පා සිඳෙයි. ශරීරය කොටස් වශයෙන් තැලී පොඩි වී යයි. ගින්නෙන් දැවී යයි. ආයුධ වලින් කැපී යයි. ජරාවෙන් ලේමස් නැති වී යයි. සිංහ ව්‍යාග්‍ර ආදී සතුන් විසින් කනු ලැබීමෙන්ද කොටසින් කොටස ශරීරය සිඳි සිඳි විනාශ වෙයි. මරණයෙන් සම්පූර්ණ පංචස්කන්ධය විනාශ වෙයි. නාමස්කන්ධයේ කොටස් වශයෙන් විනාශ වීම අප්‍රකටය. සොම්නසින් වැසෙන්නහුගේ ඒ සොම්නස ශෝකයට බියට කරුණක් ඇතිවීමෙන් නැති වෙයි. දොම්නස සොම්නසට හේතු ලැබීමෙන් නැති වී යයි. උපේක්ෂාව සොම්නස් දොම්නස් හේතුන්ගෙන් නැති වෙයි. මෙසේ වේදනා ආදී නාමස්කන්ධයන්ගේ නැතිවීම සිඳී යාමද සැලකිය යුතුය. පංචක්ඛන්ධේ පලෝකතු පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අපලෝක ධම්මෝ නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. ස්කන්ධයන් කොටස් වශයෙන් නැසෙන සිඳෙන ධර්මයන් සේ දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය වූ විනාශය නොවන ස්වභාවය නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 10. ඊති ස්කන්ධයෝ මහත් වූ ව්‍යසනයෝය. ලෝකේහි ඥාති ව්‍යසන ආදී අනේක ප්‍රකාර ව්‍යසන ඇත්තේය. ඒවායින් සත්වයනට මහත් චිත්ත සන්තාපයක් ඇතිවෙයි. දරුවනට මාපියන්ගේ මරණවලින් මහත් ශෝක අග්නියක් ඇතිවෙයි. හිමියනට බිරියන්ගේ මරණයෙන්ද බිරියන්ට හිමියන්ගේ මරණයෙන්ද මාපියන්ට දරුවන්ගේ මරණයෙන්ද සහෝදරයන්ට සහෝදරයන්ගේ මරණයෙන්ද නෑයන්ට නෑයන්ගේ මරණයෙන්ද මිතුරන්ගෙන් මිතුරන්ගෙන් මරණයෙන්ද මහත් චිත්ත සන්තාපයක් දොම්නසක් ඇතිවෙයි. ව්‍යසනයන්ගෙන් ඇතිවන බලවත් චිත්ත සන්තාපයෙන් ඇතැම්හු රෝගී වෙයි, උමතු වෙයි, ඇතැම්හු වියලී මිය යති. සමහරුන්ට සමහර විට පටාචාරාවට මෙන් එක විට බොහෝ ව්‍යසනද ඇතිවෙයි. එබඳු අවස්ථාවක් පැමිණි කල්හි පංචස්කන්ධයට ඔරොත්තු නොදෙන තරමේ මහත් ගින්නක් ඇතිවෙයි. විශාල වියදමකින් මහත් වෙහෙසකින් තනා තිබූ ගෙවල් විනාශ වෙයි. වවාගෙන සිටි කෙත්වතු විනාශ වෙයි. රැස්කර තිබූ ධනය විනාශ වෙයි. ඒවායින්ද සත්වේනට ඉමහත් චිත්ත සන්තාපයක් ඇති වෙයි. පංචස්කන්ධය නැතිනම් විනාශ වන්නට මාපියෝද නැත. සැමියෝ, බිරියෝ, සහෝදරයෝ, නෑ මිතුරෝ, ගෙවල්, කෙත්වතු ආදී දේවල් කිසිවක් නැත. එබැවින් පංචස්කන්ධය නැති කල්හි ඥාති ව්‍යසන ආදී ව්‍යසනද නැත. පංචස්කන්ධය ඇතහොත් ව්‍යසන ඇත. ව්‍යසනයෙන් මිදුණු පංචස්කන්ධයක් නැත. පංචස්කන්ධයක් තිබීමම ව්‍යසන වලට හේතුවයි. එබැවින් පංචස්කන්ධයම මහත් වූ ව්‍යසනයක් යයි කියනු ලැබේ. පංචක්ඛන්දේ ඊතීතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචාන්නං කන්දානං නිරෝධෝ අනීතිකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධය ව්‍යසනයන් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය වූ ව්‍යසන නැති බව නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 11. උපද්දවා ස්කන්ධයෝ උපද්‍රවයෝය. කලින් කිසි ලකුණකුදු නොතිබී සිටි හිටි හැටියේම හදිසියේ එළබෙන්නා වූ විපත්තිහු උපද්‍රවයෝය. අකුණු වැදීම, ගංවර්තුර ගැලීම, විදුලි සැර වැදීම, මුහුද ගොඩ ගැලීම, පොළොව හැල් සෙලවීම, ගිනි කඳු පිපිරීම, තද හුලං හැමීම, නැව් ගැලීම, අහස් යානා බිඳ වැටීම, ගහින් වැටීම, ගස් කඩා වැටීම, රිය අනතුරු, රිය පෙරලීම, සොර සතුරන් පැමිණ පහර දීම, ගෙවල් ගිනි ගැනීම, දියේ වැටීම, අමනුෂ්‍යයන් පීඩා කිරීම, බෝම්බ වැටීම, සර්පයන් දෂ්ට කිරීම, නපුරු සතුන් අනතුරු කිරීම යනාදීහු උපද්‍රවයෝය. මේ උවදුරු ඇත්තේ පංචස්කන්ධයක් ඇති නිසාය. පංචස්කන්ධයක් නැතිනම් ජලය ගැලුවද, ගිනි ඇවිලුණද, අකුණු පහත් වුවද ඒවා උපද්‍රව නොවෙයි. උපද්‍රවයන් පංචස්කන්ධය නිසාම ඇතියක් බැවින් පංචස්කන්ධයම උපද්‍රවයන්සේ සැලකිය යුතුය. පංචස්කන්ධේ උපද්දවතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචාන්නං කන්දානං නිරෝධෝ අනුපද්දවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මන්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් උපද්ද්‍රවයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල වූ විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ නිරෝධය උපද්ද්‍රව නැති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 12. බය ස්කන්ධයෝ බය යෝය. බය යනු ඇතැම් කරුණුවලින් හටගන්නා වූ චිත්ත පීඩාවකි. එය ඉමහත් දුකකි. එය ගින්නක් වැනිය. බය ඇති වූ කල්හි ගින්නකින් දැවෙන්නාක් මෙන් ශරීරයේ ඇතුළ දැවෙයි. උගුරකට වියලෙයි. ඇඟ වෙවුලයි. දහඩිය ගලයි. මහත් බයක් ඇති වූ කල්හි මලමුත්‍ර පහවෙයි. සිහි නැතිවෙයි. රෝගාවතුර වෙයි. සමහර විට මරණයද වෙයි. මේ බය සාමාන්‍ය ජනයාට තබා රාජාදී මහා බලවතුන්ටද නොයෙක් විට ඇතිවෙයි. චූලනී බ්‍රහ්මදත්ත රජුගේ සේනාව පැමිණ වටකරගත් කල්හි වේදේහ රජු ඔහුගේ බිය මහෝෂධ පඬිතුමා ඉදිරියේ මෙසේ පවසා ඇත්තේය. උබ්බේ ද තේ මේ හදයන් මුකංච පරිපුස්සති නිබ්බුතින් නාදි ගච්ඡාමි අග්ගි දණ්ඩෝව ආතපේ කම්මාරාණං යතා උක්කා අන්තෝ ඥායාති නොබහි ඒවම්පි හදයන් මයිහං අන්තෝ ඥායාති නොපහි. මහසුලඟකට අසු වූ ගසක කොලයක් මෙන් මාගේ හෘදය වෙවුලයි. මාගේ මුඛයද වේලෙයි. ගින්නෙන් දැවි අව්වට පැමිණියකු මෙන් මම නිවීමක් නොලබමි. කුඹුරන්ගේ කෝවක ඇතුළ දැවෙන්නාක් මෙන් මාගේ හෘදයේ ඇතුළ දැවේ යනු එහි තේරුමයි. සසර සැරිසරණ සත්වයනට බිය දනවන කරුණු බොහෝ ඇත. රජුන්ගෙන්ද මහත් බය ඇතිවෙයි. සොරුන්ගෙන් සතුරන්ගෙන්ද අලිකොටි වලස් ආදී නපුරු සතුන්ගෙන්ද සර්පයන්ගෙන්ද චණ්ඩ අමනුෂ්‍යයන්ගෙන්ද යුද්ධවලින්ද ගින්නෙන් දියෙන් සුළඟින් වසංගත රෝග ආදී වලින් නොයෙක් විට මහත් බය ඇතිවෙයි. තමාට මැරෙන්නට වේ යයි සිතුණු විට මහා බයක් ඇතිවෙයි. තවද අඹුදරුවන් සහෝදරයන් මැරතියයි කියාද කෙත්වතු පාළු වෙතයි කියාද රස්සාව නැතිවීයයි කියාද රහස් හෙළි වෙතයි කියාද රෝගයන් හටගැනෙතයි කියාද අනුන් විසින් චෝදනා ඉදිරිපත් කිරීම නිසාද මා විසින් මෙනම් වරද කර ඇත කියා තමා විසින්ම තමාට චෝදනා කර ගැනීම නිසාද මරණින් මතු අපායෙහි වැටෙන්නට වෙතයි කියාද තවත් නොයෙක් කරුණු නිසාද සත්වයනට නොයෙක් විට බිය ඇතිවෙයි. මෙහි කී නොකී සියලු බිය ඇත්තේ පංචස්කන්ධය ඇති නිසාය. පංචස්කන්ධය නොමැතිනම් බය කියා දෙයක් නැත. එබැවින් ස්කන්ධයෝම බයයයි යෝගාවචරයන් විසින් සැලකිය යුතුය. පංචක්ඛන්දේ බයතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අභයං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්ඛමති. පංචස්කන්ධය බියක් ලෙස දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය බිය රහිත නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 13. උපසග්ගා. ස්කන්ධයෝ ශරීරගත වී තිබී සිටි හැටියේ හදිසියේ මතුවී එන මල පෙරේත දෝෂ ආදිය වැනි දෝෂයෝය. ස්කන්ධ පංචකය ඥාති ව්‍යසන ආදී අනේක බාහිර අනර්ථයන් හාද දරුණු රෝග ආදී අභ්‍යන්තරික අනර්ථයන් හාද රාග ද්වේෂ ආදී අභ්‍යන්තරික අනර්ථයන් හාද සම්බන්ධව පවත්නා දෙයකි. එබැවින් මේ පංචස්කන්ධය දරන්නහුට හූනියමක් පෙරේත දෝෂයක් දේව දෝෂයක් වැදී ඇතියවොන්ට වරින් වර හදිසියේ ඒ දෝෂය මතුවී එන්නාක් මෙන් ඥාති ව්‍යසන ආදී බාහිර අනර්ථයෝ හදිසියේ නැගී ඇති. නොයෙක් භයානක රෝගයෝ හදිසියේම ශරීරය තුළ නැගී ඇති. මහා අනර්ථකර රාගයන් ආදී ක්ලේශයෝ හදිසියේම අභ්‍යන්තරයේ නැගී ඇති. පංචස්කන්ධයක් නැතහොත් ඒ බාහිර අභ්‍යන්තරික අනර්ථයන්ට සම්බන්ධ වී තිබීමට නැගී ඒමට තැනක් නැති බැවින් පංචස්කන්ධයම දෝෂයන් ලෙස සැලකිය යුතුය. හූනියම් දෝෂ ආදියක් වැදී ඇතියහු විසින් මම දැන් සුඛිතව වෙසමියයි කියා ඒ දෝෂය දුරුකර ගැනීමට ක්‍රියා නොකොට පමාවීම සුදුසු නැත. පංචස්කන්ධ සංඛ්‍යාත දෝෂය ඇති කල්හිද මට දැන් අනර්ථයක් නැත, විපතක් නැත, මම දැන් සුඛිත වෙමි කියා බලා සිටීම පමාවීම නුසුදුසිය. පංචස්කන්ධ සංඛ්‍යාත දෝෂයෙන් මිදී පංචස්කන්ධය හැර නිවන් ලබනු සඳහා වහාම ක්‍රියා ආරම්භ කළ යුතුය. මොහතකදු බලා සිටීම නුසුදුසිය. එබැවින් පංචස්කන්ධය උපසර්ගයකි. පංචක්ඛන්දේ උපසග්ගතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචාන්නං කන්දානං නිරෝධෝ අනුපසග්ගං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති. පංචස්කන්ධයන් උපසර්ග වශයෙන් දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය උපසර්ග රහිත වූ නිවනයයි දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 14. චලා ස්කන්ධයෝ ව්‍යාධි ජරා මරණ ආදියෙන් නිතර සැලෙයි. නිරෝගී පුද්ගලයාගේ ස්කන්ධයෝ රෝගයෙන් වෙනස් වෙයි. තරුණයාගේ ස්කන්ධයෝ ජරාවෙන් වෙනස් වෙයි. ජීවත් වන්නහුගේ ස්කන්ධයෝ මරණයෙන් වෙනස් වෙයි. සීත කාලයේ ස්කන්ධයෝ උෂ්ණ කාලයේදී වෙනස් වෙයි. උෂ්ණ කාලයේදී ස්කන්ධයෝ ශීත කාලයේදී වෙනස් වෙයි. දවාලේ ස්කන්ධයෝ රාත්‍රියේද, රාත්‍රියේ ස්කන්ධයෝ දවාලේද, යාමෙහි පැවති ස්කන්ධයෝ හිටීමෙහිද, හිටීමෙහි පැවති ස්කන්ධයෝ හිඳීමෙහිද, හිඳීමෙහිදී පැවති ස්කන්ධයෝ වැතිරීමේද ආදී වශයෙන් වෙන්වෙන් අවස්ථාවලදී වෙනස් වෙති. අත්පා පහත හෙලා තිබියදී පැවති ස්කන්ධයෝ එසවීමේදී වෙනස් වෙයි. අෂ්ටලෝක ධර්මය අනුවද ස්කන්ධයෝ වෙනස් වෙයි. ලාභ ඇති කාලයේ ස්කන්ධයෝ දුප්පත් වීමෙන්, පිරිවර ඇති කාලයේ ස්කන්ධයෝ පිරිවර නැතිවීමෙන්, ප්‍රශංසා ඇති කාලයේ ස්කන්ධයෝ නිନ୍ଦා ලැබීමෙන්, සැප ඇති කාලයේ ස්කන්ධයෝ දුක් ඇතිවීමේ අවස්ථාවලදී එකිනෙක වෙනස් වෙති. මෙසේ ස්කන්ධයෝ කිසි ස්ථීරත්වයක් නැතිව නලියන පණු ගොඩක්සේ නලියමින් පවතිත්, මෙහි සෙලවීමයයි කියන ලද්දේ පළමු පහළ වූ සංස්කාරයන් බිඳී ඒ තැන්වල අලුත් සංස්කාරයන් පහළ වීමය. ශරීරය හැමතැනම රූප කලාප ඉපිද ඉපිද බිඳී යන හැටි නුවණින් බලනු. වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන අරූප ස්කන්ධ හතරේ සැලීම හෙවත් වෙනස් වීමද කල්පනා කොට තේරුම් ගත යුතුය. පංචක්ඛන්ධේ චලතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අචලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මන්තනියාමං ඔක්කමති. ස්කන්ධයන් සැලෙන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පංචස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය නොසලෙන නිවනයයි දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. 15. පබංගු ස්කන්ධයෝ භංගවන ස්වභාව ඇත්තාහුය. රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරයෝ තැලෙන, කැබලිවන, සිදුරුවන, පැලෙන, පළු ගැලවෙන, ඉරෙන, දැවෙන, කුණුවන ස්වභාවය ඇතියෝය. පබංගු යන භාවනාපදයෙන් අදහස් කරන්නේ ස්කන්ධයන්ගේ ඒ ස්වභාවයන්ය. යෝගීන් විසින් ශරීරයන් එසේ වන හැටි සිතා බැලිය යුතුය. රූපස්කන්ධ සංඛ්‍යාත මේ කයට වැටීමක්, යටවීමක්, දඩු මුගුරු වලින් පහර දීමක් සිදුවහොත් නොතැලී පැවතිය හැකි ශක්තිය නැත. තැලෙන ස්වභාවය ඇති රූපස්කන්ධය නොයෙක් විට තැලෙන්නේය. කැබලි නොවී පැවතිය හැකි ශක්තියක් රූපස්කන්ධයට නැති බැවින් එය දුම්රිය, බස්රිය ආදී බර රියවලට අසුවීම, යන්ත්‍රවලට අසුවීම, ඉතා ඉහළ සිට වැටීම, අලිකොටි වලස් ආදී නපුරු සතුන්ට අසුවීම, බෝම්බවලට අසුවීම යනාදියෙන් කැබලි වී යන්නේය. මස් පිණිස ගන්නා ගව ආදී සතුන්ගේ ශරීර කැපීමෙන් කුඩා කැබලි වන්නේය. උල් ආදියට ඔරොත්තු දීමේ ශක්තියක් නැති රූපස්කන්ධය කටුවලින්, උල්වලින්, පිහිවලින්, කිනිසිවලින්, සතුන්ගේ දත්වලින්, වෙඩිවලින්, හීවලින්, ශරීරයෙන්ම හටගන්නා ගඩුවලින් නොයෙක් විට සිදුරුවන්නේය. දුබල වූ රූපස්කන්ධය සමහර විට ඉදිමී පැලෙන්නේය. බර දේවලට යටවීමෙන්ද ආයුධවලින්ද පැලෙයි. සමහර විට පළු ගැලවී යයි. කටු ආදියට හසුවීමෙන් නපුරු සතුන්ගේ නියවලට දත්වලට අසුවීමෙන් ඉරේ ගින්නෙන් දැවී අළුවෙයි. ඉදුණු කොස් ගෙඩි සේ කුණු වී යයි. බඩවැල් ඇට මස් නහර වෙන් වී යන්නේය. ඉතා සියුම් බැවින් නාමස්කන්ධය ආයුධ ආදියට හසු නොවෙතත් නොයෙක් හේතුන් නිසා ස්වභාව ධර්මය අනුවද භංගයට විනාශයට පැමිණෙයි. පංචක්ඛන්දේ පබං ගූතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්දානං නිරෝධෝ අපම්බංගෝ නිබ්බානන්ති පස්සන්තෝ සම්මන්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් භංගවන්නන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය භංගයක් නැති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.